දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදං කා ධම්මස්සවන කාලෝ අයං අදං කා ධම්මස්සවන කාලෝ අයං අදං කා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යං සක්ඛාම සුඛං ලෝකේ යං සදං දියං සුඛං සම්පත්තේ සුඛසේති කලං නාදන්ති සෝලස නීති අපංසේහි සමනිස්සරම රැගෙන එන නාමිකාවස්සේ ධර්මං සාස්නාවක සවන් දීම සෝරණමන කතරකින් අපේ සංකල්පයයි ධර්ම දේශනා කරන මධ්‍යස්ථානයේ තමයි ධර්ම විස්තරය ධර්මශාලා. එතනම විශේෂක පුණ්‍ය කර්ම පිළිබඳව අවධානය දේශනා කරනවා. එහිදී ධම්මාසී ධර්මශාලාව පිටකත් දේශනා කරනවා. යැපැති සංකල්පයයි. මේ කාලයන් අපි සමාජ සමීපව සමත මේ සංකල්පයයි එකක් තියෙනවා. බෞද්ධ පින්වතුන්ට සතුටින් ඉතිරි වෙන්නේ චේතනාවෙන් ආරක්ෂා කරනවා. දේශකේ නම් පිට නිවසේ සිටම තමයි වෙන පුළුවන් තමයි. කියන්නේ අපි කිස්ස ගන්න එන්නේ ඉති ගෝණි දෙවියන්. ඒ කර්මන ශාස්ත්‍රාව ඉරිමේදී පළවෙනිමවද කරක් කරන්න තියෙනවා. එහෙම සහ අනුමතර පරිපරයක් තියෙනවා. මේ සෙවලිස්සින් අනිවාර්යයෙන් ප්‍රයත්නක් කරන්නේ වෙන වැඩ කරගෙන එහෙන්න ආරින්න පුළුවන්. ඒ හදවත ඇහින්නේ. අතනම හදවතට ඇහෙන ආකාරයක සම්බන්ධීමක් තියෙන අවධානය යොමු කිරීමක්. ලොකේ සෙවලිස්සට අවධානය නැතුව අන්දරමාන සාර්ථකව කරන්නේ. මේ ආයතනයේ තේමාවන් අතර තවදින ගැක් තමයි අම්ලෙන් අම්ලෙම ආලෝකිත වෙනමයි. අපින ධර්මාන් ශාස්ත්‍රවල පරමාර්ථය වෙනස් පිටවන් පස්සති දේවා බෞද්ධ ක්‍රම තුළ තමයි පවතිනා වූ පිටවන් නිසිනේ සිදුන අදිනේ ඔබේ ජීවිත ආලෝකයක් තියෙනවා. අපිටම අවස්ථා සලසා දීමෙන් යම් ආකාරයක සමාධියක් සිදු වෙනවා. නැත්නම් අර්ථ ප්‍රත්‍ය දෙනවා. සිතාන්තව තරවමම හිමිකරනවා. අපිට මේ අවස්ථාව තවසාදුන් විනාශයයි සබාවිස්ම ප්‍රබකාරණයි. ඒ නාටකයේ දුන්නත් ඒ මොමගේ අත්කරන් ආවමගේ තරකසින සහ සිවිදුන මානියෝදිගේ කරන් ආවමේ පායසවිත්. අපේම සිතලට කරන. මෑම සිස්සනාවක් කියන්නේ යෝගී විද්‍යාවන් වහන්සේ සමත් සැනසීමක් ලෙස ප්‍රාණිකාලික ප්‍රසන්නයෙන් පැහැදිලි කළා වූ කරන අපේ ජීවන අවබෝධය පිණිස අපේ ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස සාන්තිමත් ඉදීමව ප්‍රයත්න කළ යුතු කරන ඉසංගුණට ඒක සායිකාවට යන එක ඒ සංස්කෘතියේ අපේ නැතිව ගණන් හදන්න පුළුවන්. ඒක තමයි දේශනාවට වහින් වශයෙන් එක ඒක ලබන තියෙනවා තමයි. ඒක කියන්නේ අපේ පරිදේශනාවන් මගින් කරන්නේ හදන්නේ ඇත්තටම මේ සාමකාමී හද සමාජයක් කරන. මේ සාමකාමී හද සමාජය ස්වයං විතර භාවිත කළ හැකි. මෙලොව සවස් කියනවා. අර ජීව මාත්‍රුනේ අදහතේ සම්පරිත බලන්න දැකින් තියෙනවා. ඒ තුන අපි පැහැදිලි කරගන්න අපකටාලිත කියන. පළවෙනි කාරය. අදට මේක කියන්නේ නීති ගරුක පුරවැසියන් කියලා කියන්නේ නීතිය හදනවා. නීතිය හද පිළිගන්නවා නම් ඔහු නීති විරෝධී වැඩ කරන්නේ. නීති විරෝධී වැඩ කිරීම නිසා තමයි මේ ප්‍රශ්නයක් තියෙනවා. සම්හාරයේ නීති විරෝධී දේවල් කරනවා. ඒක වෙනවා කියලා කියනවා. සම්හාරයේ ක්‍රීඩකයෝ නීති විරෝධී අධ්‍යාපන නීති විරෝධී වානනය කරනවා. ඒකත් ඒ නීතිය පිළිගන්නවා. ඇලෙනිය කියලා කියන්නේ මොනවද? ඒක පිළිගත්ත ප්‍රේතක සමාජයේ සිස්ටම්. ඒක කරත් නැහැ. ඒවත් ඒකේ අනිත් නැත්තම් අපි පිළිගත්ත දීසි. ඒකයි නීතිය රහයන් කරත් අවශ්‍යයි. නීතිය පරිදි බලක කරා. තව කරත්. සින්තෝ කියන එක පිළිබඳ අපි ඉස්සරහට. සින්තෝ කියන ඉස්සරහට බලන්න. ඒක තමයි සිස්ටම් වල සමාගාමී. එක්තරා සමාජානීය කිසිසේත් කියන්නේ සම්දයක් නොකරන බවට පොඳින. වීරමණී කියන වචනේ තේරුම වීරමණී කියන එක. සාමාන්‍ය කියන්නේ අපි කියනවා වීරමණී කියන එකේ තේරුම යෙදින නිගස් කරනවා කියනවා. ඉතින් යම්ම වැරදි දේවල් තේරුම් ගන්න ඒවා අපි සිදු නොවෙන්නක. තොරන්තරයේ තවදී ශික්ෂා සමාජානීය. ඒක තමයි තෝපින් විශ්වාස කරන තින්නතේ මේ ශික්ෂා සමාජානීය වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගැනීම තුළින් ධර්මයේ මූලික ප්‍රධාන ශික්ෂණයක් පැහැදිලි කරගන්නවා. ඒ ශික්ෂණය අධිකරණය නීතියට බලයෙන් සාපෝ. පරතගේ සාපෝයි. ජීවිතයේ සැනසීම සඳහා දුක්වලට ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු අර්ථය පිළිසඳන හැර වෙනත් දෙයක් නැත කියලා ගැඹුරු අර්ථය ගැනීම ප්‍රශ්නයක්. අපගේ සූදානම් වෙන්නේ අනේ ප්‍රශ්නයක්. සමාදානයේ ප්‍රස්තන්නයේ තියෙන පොරසොත් කරපරාසිනවා. තවත් එකක් තියෙනවා. ඒක ඉතිරි කරපරාසිත අපිට මේ කාර්යය කරන හැදිරි සංස්කෘතියක්. ඒ තමයි පොරසොත්ෙන් ආවා. ඉතින් ඉරාම දේශනායේ දාතා පාඨයේ හඳුන්වා දී කරනක් තව අරමුණ දෙකක් පිළිබඳව කතා කරන්නේ. විචාරණ මාන්තේදී ඉගෙනීමේ පවතින ත්‍රිවිධ ශාසනයේ අප බලන ත්‍රිවිධ ශාසනයේ මෑණින් සම්බන්ධයෙන් කියනවා. ශාසනයේ කියන වචනයක අද නම අරපත් වෙනවා. පුණ්‍ය ස්ථාන අන්තත විහාර ආරාම ගොඩනැගී අදත් දෙයින් රැක ගැනීම පිළිබඳ සිටීම ආදී කාරණා ජීවන ප්‍රතිපත්ති ශාසනයේ දියුණු කරනයි කියලා කියනවා. ඒ සත්‍ය දියුණුවයි ඒ තරම් තමයි. අදුනායි කළදා ත්‍රිද ශාසනය කියන්නේ ශාසනය කියන වචන තියෙන්නේ ඉඳන්නේ නැත්නම් නිර්දේශයේ කියන්නේ ඒකම් බුද්ධාන ශාසන ඒ සියලු බුදුරන්ගේ නිර්දේශය දැන් එනම් ත්‍රිද ශාසනය කියන එක ඉගැන්වීම කියලා කියනවා. අනේ ඒ තමයි පරියාප්ති ශාසනය. පරියාප්ති ශාසනය කියලා කියන්නේ පුරා සංසාරික සමාජයේ රැඳී සිටින උන්වහන්සේ දේශනා කරවදා ධර්මයේ අපි සුදුසු කීකියක් කියන නැත්නම් ධර්මයේ කියන. ඒ කියන්නේ මොහොතේ ස්ථාතේ මොහොතක පරියාස්තිය බවට පත් වෙන්නේ අත්ති වන්නේ කියන්නේ තේරුණා. ඒක පොත් වල මායියක් තුල තිබුණ කෙනේ මේ පරියාස්තිය බබලන්නේ අත්ති වන්නේ. ඒ තේරුම්පත් ගන්න. ඒකකේ පරියාස්තිය පිටිකන්නේ ඕනහද. එන්නේ පරියාස්තිය නැමින් තේරුම් ගන්නට ලැබුණ තමයි ප්‍රතිපස්තියට නියොත්තමයි ප්‍රතිවේද ශාසනය සිදු කරන්නේ. මේකම ආරකින්නේ එක්කෙනෙකුට එක්කෙනෙකු වෙන් කරන්නට බැරි නියුන් දරුවන් තිබෙනවා. ඔබ මෙතන එක්කම හසු විසා කරගෙන නියුන් දරුවන් තිබෙන එක තවත් දෙකයි කොලොක් කියනවා. ඒක කරන්න බැහැ. අනේ වගේ මේ ශාසන තුළ පරියාප්තිය පවතින ප්‍රතිපස්තිය තියෙනවා. ප්‍රතිපත්තිය පවතින ප්‍රතිවේදය තියෙනවා. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිගැනීම කියන එකයි ප්‍රතිපත්තිය කියන්නේ. ප්‍රතිවේදය තමයි ධර්මයේ සඳහන් කරන්නේ මාර්ගපත් කියලා. එහෙනම් යන්නේ මේ සමාජයේ තුළ ප්‍රතිවේදය ප්‍රධාන කියලා ඉවත් ඒ නොකියා කියෙන්නේ ඊට අදාළ ප්‍රතිපත්තිය නැහැ. ප්‍රතිපත්තිය නැති වෙන හේතුව අදාළ කාරියක් නැහැ. අපිට ලෝකෙ බුදු කියන මහත්කම දැනගන්න පවතින මුද්‍රෝස්ථාදී අන්න ලැබෙන ආදී පැහැදිලි. ඒ අපි හදවතට ගන්නට. ඒක අපි හදවතට ගැනීම සඳහා අපි ධර්මස්වමී කරන්නේ. ඒ ධර්මස්වමී විස්තර කරනවා. කරුණ කීයක්. උදාහරණ කරන්න අවශ්‍යයි. පළමුව ධර්මයේ නැරෙන් තේරුම් ගන්න විදියට බලන්න. ඒකම කල්‍යාණ මිත්‍රයෙක්. මේ සමාජයේ සාමාන්‍ය ජීවිතේ කල්‍යාණ මිත්‍රයෙක් පවතිනවා. ඒකට ගැඹුරු කරුණක් තිබෙනවා. ඒ දෙතුන් සමාජයේ පවතින ඒකවල විස්තර කරන කීදී. ඒ කල්‍යාණ මිත්‍රයෙන් තමයි සම්මානයේ සොයන්නේ. මේ කරුණ දෙක මැනවින් සම්පූර්ණ කරයි තුනේ හතරේ කාරණාවලට කියලා ජීවිත ප්‍රමාණයක් ආරයට සහ සම්මාන දෙකක් කතා කරන්න පුළුවන්. ඔබට මේ ආරිත අවශ්‍යයි. දැන් මිත්‍යාව දුරු කිරීම යටතේ වැඩි කරන ධර්ම දේශනාවන් එකකින් නෙවෙන්නේ. ඒකම බෞද්ධින් පරිස්සමේ කියවන්නේ පැහැදිලි නා කරන්න පුළුවන්. ඒකෙම අපේක්ෂිත ප්‍රමාණය ධර්ම දේශනාව වෙනතුලින් සැලෙල්පෝ අරතුරු නිලදී ගන්නවා වගේ පරිවර්ත ගන්නවා. ඒසාර මාකරති ඊළඟ ධර්මදේශනාව තමයි දෙන්නේ. නැවතත් ඔබට මේ කරන් දෙන්න පුළුවන්. පුළුවන් ආකාරයට ඔබට මේ රටකට හැකි ආකාරයක් කරගන්න පුළුවන්. ඉතින් පදනාගම ඔබට ඉදිරියේදී පැහැදිලි. අපි යන්නේ අදාළ කාරණා. බුදුපියාණන් වහන්සේ මේ සමාජයේ පවතින සටහන් පිළිබඳව මනරින් පැහැදිලි කළ දාසාවක් තමයි මාතෘකාවක් කියලා කියන්නේ. ජාන්ච කර්ම සුඛංගෝපි ජාන්ච බං දුයන් සුඛ. මේ සුඛ දෙක පැහැදිලි කරනවා. ඒ වගේම තව සුඛ පැහැදිලි කරනවා. අන්නත් ඒ සුඛස්සේ. ඒක තමයි සුඛ. අපේ අනුනාසන අපතේ තවසීසේනි පවතින්නේ කුමරු සුඛයක් සඳහා. අපිට දැන පහින්න තවතින්නේ කුමරු සුඛය කියන ආරණී තේරුම් ගන්න. කුමරු සුඛය. අනන එනේ. ඒකේ සමේ සමාජයේ කාර්යචිල වතනේ එක ඉන්ද්‍රියකින් ලැබෙන ආස්වාදයක් විදෙන් සීමා කරලා තියෙනවා. ඒත් මේ අපිට ඒ සම්ප්‍රදායයේ කරාට කරියව නැන්නත් පුළුවන් තමයි මේක. ආත්මාර්ථකාමී වෙන තමයි ඉස්සතුව. තාපය විතරණියයි තරහ හරියටින් ඒක තවදුරටත් කතාව තුළද වෙනත් සමාජවාදී සිද්ධාන්තවාදී ධනවාදී දෙනස්කතාවක් තිබෙන නිසා ඕනම කතාවක් තුළ මේ දැක්කතල ජනපද කරන්න පුළුවන් මේ තාසීන් එකේ සොය උපරිම දස්වාදවාදීම තමයි. එනම් සංශෝධන ප්‍රවාදයක් තිබුණ අපි හත් වෙනවා. සමාජගත ප්‍රතිපත්තියක් තමයි. සමාජගත ප්‍රතිපත්තියක් කියන්නේ සමාජයේ ඇති දෙයක් නිසා මේකෙන් කිසිම දෙයක් නෙවෙයි. ඒ වගේම යාන්න අන්තරාරන්නේ දලිද්දයන් දුක්ඛයේ දුක්ඛ විනෝකම් වදින. දලිද්දයන් දරිද්‍රතාවයේ නැති දෙයක් තමයි මේක මේ ස්ථාන දෝෂී නැත්නම් අංශෝ වෙන ඉති සමාජයේ අන්තරාරම දුක්ඛ කියලා කියනවා. එතකොට වෙනවා අපිට තේරෙනවා සමාජගත දුකක් තිබෙනවා. දැන් මේ සමාජගත දුකින් අතර දෙන්නට තමයි අපි ඒ අධ්‍යාපනය ලබාගෙන හැකියාවක් ක්‍රීම සක්ෂිම ලබා ගැනීම තනතන උපය ගැනීම අවයාන වාහන ලබා ගැනීම සහ තවත් එකක් තියෙනවා වෙනස් දුක්ඛානි පෞතේ ශාන්ති කරුම පොඩි පුදාන වගේ තෝනේ සියල්ලෙන් අපි උත්සාහ කරන්නේ ඒ සමාජගත දුක සංසිඳවා ගන්න. අසුගත ඇත්ත සේම සමාජගත දුක සංසිඳවා ගත යුතුයි. ඒක නිසයි මේ සමාජගත දුක සංසිඳවාගත්ත පමණින් සියලු දෙකින් වෙනවෙන්නේ නැත්නම් සතුටව වෙන්නේ. ඒ සමාජගත දුක කියන ප්‍රශ්න අයිස්ලයින් හඳුන්වන්නේ කවුරු හඳුන්වනවාද? අර 16 එකතු වෙන තියෙනවා. මේ සපකර 16 පහලට. සමාජයක් තියෙනවා. මිනිස්සුගේ සිත්තර පවතින චිත්ත සංඛාන දරදුක. ඒ යුගයට නෝතන්නක උපදවාරයෙන් කියන්නේ. අන්න බුදුදානම වහන්සේ තමයි මේ යුගයට මේ නෝතන්නක උපදවා දුන්නේ. අපිට නෝතන්නක නිරෝධ තේරුම් ගැනීමකින් තොරව අපි මේ ජීවිතේ කරන්න උපූර්ණ ක්‍රය. එයාගෙන් තම වෙන්නේ. ඉතින් අතන තවතාවයෙන් කියනවා මේ චිත්ත සංකානගත දුක කියන එක සංසිඳවා ගන්නට අපට එනක් විකල්ප නැහැ. මේකෙන් අපිට අවශ්‍ය කරන දෙයක්. මුලිකයන් වහන්සේ මේ සමාජීය ක්‍රියාකාරී දුකෝ දුකේදී දුක නැති වෙන දුක කියන්නේ එක මෙතනදී පෞතන විද්‍යාවක් අපේ දිහට දාන්න තමයි. මොනවද විද්‍යාව? අපි මුද්‍රයන් මහත්ේ වදාළ ධර්මයේ තියෙන අර්ථය මරණින් මතු ජීවිතයක් කතා කරනවා. මරණින් මතු ලැබෙන දෙයක් කියලා කතා කරනවා. ඒක තමයි අවන් දුගුරේ තෝමේ පවගන්නට සංගය කියලා කතා කරනවා. බලන්න හැකියාව ජීවිතේ ආහාර ජීවිතේ නිවාස ජීවිතේ යානවාහන ජීවිතයට, ආවාහන විවාහ ජීවිතයට, නීතිමය උපදේශ ජීවිතයට, වෛද්‍ය පාසල ජීවිතයට, එනම් සියලු ජීවිතයට අපි මේ අපේ ජීවිතය සාර්ථක කරගෙන යන තමයි මේ සියලු පසුබසින් කටයුතු පුරුදු කරන්නේ. එනම් මතක තියාගන්න ධර්මයක් ජීවිතයට අදෘතියක්. එනිසා අපි මේ ධර්ම දේශනාවල තියෙන අවස්ථාවක් තියෙනවා. මේ ජීවිතේ ධර්මය. ජීවිතේ ධර්මය කියලා අපි උගන්වන්නේ ඔබට මේ කියන ඕනෑම කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ කියන කොටස ජීවිතේට ගන්න. ජීවිතේ ධර්මය ගන්න ඕන. කවුද කියන්නේ? අපිට කියනවා. ඒ වගේම ternary කරන කෙනෙක්ගෙන් තියෙන ආරක්ෂක උපකරණයක් අවශ්‍ය වෙනවා. ඒ ආරක්ෂක උපකරණය පළවෙනිම සමඳ වෙනවා නම් ඒ ජීවිතේ ternary එළියට ප්‍රවිෂ්ඨ වෙනකොට ඒ ternary ඇතුල් වෙනවා. හරිද? මේ ternary කියන වචනේ මම පැහැදිලි කරන්නේ උපන් ධර්මයේ ternary එකපාරටම කිසිම මොහොතක අපල කවුරුත් මේ ගැටලුව තියුණු කරගන්නවා අවුල් කරගන්නවා අන්දරින් අන්දරට බැලලා එනවා යළිය සමාන පිටින්නේ එනවා අනවමෝ ඇදෙන්න පාරමී කියනවා දැන්නේ දැන් යම් කිසි ආරක්ෂක ප්‍රාණයක් වගේම සාන්තරයන සුද්ධකයන් සුද්ධලයාට ගලුම්පත් පොලිතින්නේ අනේ ධර්මයේ කිසියම් සුරක්ෂිත බවය ලබා දෙන සුපරණ. එහෙනම් මේ ධර්මයේ සරණ ලබා ගත යුත්තේ ජීවත්ව අවසානයේද ජීවිතය ආරම්භ කරන්න පෙරද කියන එක අපිට පැහැදිලි කරගන්න. එනිසා ඇත්තට ඉක්මනට ජීවිතය ධර්මයේ ගත්තොත් ඔබේ ජීවන මංගලයට අනිවාර්යෙන්ම ලක්. එන්නත් කියන්නේ ඔය දෙපාරටපත් වෙලා ඉන්න අපේ මෞඛ්‍යංශ ධර්මස්කෘණය කරන්න දෙපයින් වැඩක් නැහැ කියන එක. දැන් ඉතින් මා මේ කියන දේ නේද ධර්ම කාරයක් නෑ කියන්නවා. පාරවට. කලහර යන තේරුම් ගන්න බැරි වෛද්‍ය ධර්මික පස්තුනා සංසතනයේ පාරවට ආරක්ෂා කරගන්න කියලා කියනවා. එදම අපේ අතහරින සිද්ධ වෙනවා මහලදී. මේ රාමතුරායි තියෙන්නේ යම් වලට. සමාජයේ වැටෙන තියෙන සාමාන්‍ය නාව යවුනේ, බඩ යවුනේ, සාම්ප්‍ර යවුනේ කියන්නේ. ඒකත් කියනවා තමයි සිරිදුන වයසට යනවා කියන සම්මාසය. උන්ගෙන් තේකපත් තමයි. අරකට ගාන කියලා. තමයි අපේ ජීවිතය අපි දැනගෙන තියෙනවා නම් ඒ දැනගෙන කරගෙන සඳහා මේ කියන ධර්මයේ තව කියන්නේ අවශ්‍ය නැහැ. එනවා කියලා ඒක උගන්වස්සන්. ඉතින් මේ තමයි ඉස්සරහ. බුදුජානන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු අවබෝධය ධර්මයේ නැතිව තම තමන්ට කැමති පරිදි මේ ලෝකයේට අවතීර්ණයේදී මේ බාහිර පෞතන කැපකම් කස්ටල් ලෙවස් කරගෙන පුලින් ඔබට අවදාවත් සීටස්ටියක තනසිකක් කොම කරන්න වෙන්නේ. අද මේකේ තෝකේ හැම සෝන්නේ නැහැ. ඔබ ඔබේ ඔබේ නෝපියන්නේ ඔබවෝපියන් නම් දරුවන්නේ දරුවා කියන කොච්චපස් වෙන්නේ. මේ හැමදේම ඔබට මේ උකේම තරම් තාක්ෂ වෙනවා. සතහ අවසානයේ නියත වශයෙන්ම තරවැඩි වෙන කටමත් නම් ගැඩි ආකාරයක පරිසරණයක් ඒකකට යන්නේ දේවල් උපුනහස් වදාළ ආකාරයට විරුද්ධ ක්‍රමයකින් අපි ගණනය කරනවා. මේ ගණනය කර ගැනීම තුළ තමයි අපට අන්නර ගැඩි ආකාරය ගණනය කර ගැනීම නිසා තමයි අපට මේ ජීවිතේ උත්සම්පත් ලැබෙන්නේ. ගැඩි ආකාරය ගණනය කර ගැනීම තේරුම් ගන්න. මෙතෙක් ගණනය කරගත දේ නෙදෙන්න තමයි ඉතිරියට ගණනය කරගන්න නැතිවෙන්නේ පුළුවන් නම් තමයි ජීවිතේ අර්ධාතේ කිසිය සනසීම ඉක්මා යමින් අර්ධාතේ පහළේ සනසීම නම් චිත්ත සංකාරගත දුක සංසිදීමෙන් ලබන්න පුළුවන් සනසීමක් අත්දින්න පුළුවන්. විශේෂයෙන් අපේ ලක්ෂ්‍ය වන්නේ නොදන්නා කොහොම නිසා දුකටපත් වෙන්නේ තමයි. දුකටපත් වෙන්නේ අනුන් නිසා හෝ අනුන්ගේ වරදින් නෙවෙයි. බාහිර ලෝකයේ කිසි හේතුවක් තියෙන පුළුවන් ඒක හේතුව. තව ප්‍රධාන හේතුව පෞද්ගලිකව බලන්න. ඒ නිසා ඔබට උපදාන මානසික රෝගී වලකින පවරන ගන්න. ඔබ අතින් කියා මාර්ගයක් සිදුවෙන්නේ සිදු කරන්න. එන්න මේ වගේ තේරුම් ගන්න ඔබට විරෝධී කරන්න පුළුවන්. සමාජයේ කොටස ජීවත් වෙන සමාජයේ සිදුවීම් අපිට දුක්පන්නේ. අමුතු කරකවන ආකාරයෙන් මට වගේම ඔයත් වගේම මේ සියල්ල හැරින් දේශනා කරන බුදු දාන සංස්කෘත ලෝක ස්වභාවයන්ට මොකද සිදුනා උන්තරයෙන් සල් දේශනා කළා මෙන් සල් දේශනා කළා කියලා උන්වහන්සේට මාල්ප කරපානක් ලැබුණේ නැහැ. උන්වහන්සේට ධර්මගුරුත්තාව මාල්ප ප්‍රසාර ධර්මගුරු දෙක නිසා උන්වහන්සේ කිසිදු ආකාරයක පැවිදිවටපත් වෙන්නේ නැහැ. අන්න ලෝක ස්වභාවය දරා ගන්නට පුළුවන්. ඒ නිසා කුද්‍රකේදනය හිතර ගන්න ඇති. ඒ නිසා බුදවර හැයම හිතන්න ඇති. ඒ නිසා සීල රටා ගන්න හිතන්න ඇති. ඒ ඕනෑම අභියෝගයක් දරා ගන්නට පුළුවන් ආකාරයක් තමයි මාතෘකාව. ධර්මෝ කියනකොට මම අපේ ධර්ම දේශනා කිරීම සඳහා තමයි සල්ප පරිසරයෙන් ධර්ම බුදුදානම් වහන්සේ සියලු නිරෝධ වේස්නා බුදුදානම් වහන්සේ තමයි වැඩිහිටියාගේ තේරුම් ගන්නා ඉඳලා ශෝධනයල කරන අපේවා සිද්ධ වෙන බව ඉතාම කාරණයක් නේ. නමුත් උන්වහන්සේ කැටයෙන් කියනවා. මේක සියල්ල තිබුණා. ලාභ අලාභ සැප දුක් කියන අප සංසාර කියන මේ ධර්මතාවයන් විශේෂ වාදයේ උදයන් මහත්මයාගේ ශරීරයේ නිදිගියේ පරිමාවයෙන් පසුමයි නිවත්තර පරිදි පුරා පංචායස්තක පුණාසේ බුද්ධ කියන පදවියක පැතිරිවත් මේ විස්තරයේදී පාත්‍ර තත්ත්වයට වටෙන හදනවා දේශ පරිණතවයි අනුසලේ පරිණතවයි ඊට පස්සේ වාමේ අපට පැහැදිලිවම එනක් දේශ පරිණතවයි පස්සේ කියන්නේ අපලට කියන බව සම්පූර්ණයි මේ තිබඳව මට ඕකකට කරනවා මේ කේශපරිණෝ මේක පස්සේනේ අයිතිය හැකියාව සතුන ප්ලැට්ෆෝම් දෙවිත්තේ ඇතුළු වූ සංහාර පමණක් සිටියා උපකල්පනය කරනවා නම් මේ සමාජයේ කවුරු හරි එයක් කිසියම් ආකාරයක මේ බවම හේතු සාධක සහිත විදිහට අනහසේ දේශනා කරනවා අමුත විකයි සමන්නේ ධර්මසාරයේ ප්‍රයෝගයෙන් කියන්නේ වෙනදා සූත්‍රයක් ඉතින් නගර සූත්‍රය. නගර සූත්‍රයෙන් කියන්නේ තමයි රාජ්‍යක වාසය කළ පුරේෂියක් රාජ්‍යයෙන් පිටස්තර වනාන්තරයක යනවා කියලා කියන්නේ. සත්‍යන වූ පුරෝපායන අදුක මොනවාද යටි යට ගැටින් පරිපාලන. ඒක යටිතලේ පාදාද මොහොමි පරිපාලන සිද්ධු කරන නගරයක් ඉතා හොඳ සියුම්ෘෂෙන් තිබෙන අතර අරමුණු වී තියෙන නගරයක්. ඔහුගේ නගරයේ සෑම වෙනම දෙසිතින්නේ. ආපසු රාජ්‍යයක තැන්න. රජතුමා කරවතා කරනවා. ස්වාමීන් මේ වනාන්තරේ තියෙන නගරයක් තිබෙනවා. ඒක මම දැක්කා කවිය කරේ ඒක සියුම්ෘෂයයි මත කරනවා. රජතුමා දොස්සත් යනවා. අදමයන් ඔබ මේ නගරයේ ශ්‍රී විද්‍යාවක් කරගත්තයි. කොහොමද කියන්නේ? පුරේෂ්‍ය ආයතනයේ දැනුම නිසා. ඉතින් තමයි හස්තය දානවා. මතරේ මහත් ඒ වගේම. සාධ ලෝක දිනයක පෙරබුදුරන්ගේ නගරයේ සිටිනවා. අන්න විස්තරය කරමින් අවුරුද්දයි පාරයන් හදපෙන තමයි විසින් සෝසයි. මේ නගරය මේ නගර ප්‍රයෝගයන්නේ සිරව උන්වහන්සේ තනමුණ නගරයක්. අර නගරයේ උපාතරන් ඒ තමයි. අපි සංඝාසික සුඛය කියලා කියන්නේ දැන් ඒක තමයි. මේ නගරයේ හොයාගත්ත උන්වහන්සේ උන්වහන්සේගේ නගරය තමයි. මේකම කිසිනේ. ආපද සමාජයේ තැවි. සික්සුත්‍රේ සඳහන් වෙන දේම මම කියනවා. වික්ෂු වික්ෂමේ උපාසක උපාසිකා කියන සිවන පිළිසකම මේ නග යන්න මේ නගරය කරා ගන්න කියලා දේශනා කරා අපිට කියා ගන්න මුත්‍රයි නගර සූත්‍රයේ ප්‍රභාව එන කේන් කියන්නේ මොකක් උන්වහන්සේ කිසියම් ආකාරයක එක්සන්තාන දකදක සංසිඳවා ගත හැකි සැනසීමක් කරා ගන්නවා ඒ සැනසීම සොයා ගන්නට කියන එක සිවන පිළිසයි සිහෝ දේශනා කරා බුද්ධෝත්පාදයේ කියන තැන මිනිසුන් ඉපදින්නේ ප්‍රිය ගැඹුරු ධර්ම හොයා ගැනීම සඳහා බොහෝ කාලාන්තරයක් පිළිතුරන් කියන ප්‍රතිපදයක් තමයි. ඒකට ඔවුන්ට අවශ්‍ය මේකත් බව ලැබිපවතිනවා. නමුත් ඔවුන්ට සත්‍යයෙන් හරියට බහුණ ගැසෙන්න වෙනවා. බුදුරයා තමයි ඒ හොයා ගන්න. ඒ හොයාගත්ත කරුණාපී තේරුම් ගැනීම තමයි විපස්සනා. එහෙනම් අපිට පෞද්ගලික බාධාවක් මාවතේ දෙකක් ගන්න. ඔබ හැම අපදේ නානගනාම තවසින රටාවලට පාසල අධ්‍යාපනය. ඒ පාසල අධ්‍යාපනයේ තියෙන්නේ පාහිය ගැනීම. ඒගොල්ලෝ ජීවිතය ගැන සඳහා දෙන්නත් එක්ක. ඒක තමයි ඒකමලට ගන්නවා. නමුත් ඒ දැනුම ඉස්සයන් බෑ. අපිට නම් අපේ අධර්මයේ ගැටීමක්. අපි හැමෝටම ධර්මස්තෝනේ ක්‍රීමතරන් කර පාතන් අධ්‍යාපනයෙන් ලබාගත්ත දැනීම වලින් මේ කොටසක සියල්ල දැනුම සම්පූර්ණ කරගෙන මේ සංස්කෘතිය ඒකයි කරන්නේ. තව විකසුන්දකවල් තේරුණා කියලා මේ සියල්ල දැනගෙන ඉකියට වුණත් මේ සංස්කෘතිය කවදින් වෙලා නැහැ. හේතුව දැනීමේ බුද්ධහතාව තියෙනවා. දැනීම මෙලොවක් තමයි තියෙන්නේ. අවශ්‍ය නම් කාරණය දැකීම. දැනීම උදව් කරගෙන අපි දැකීමට යන්න වෙනවා. නාථේක ගණ්‍යාද ගැන කියලා කියනවා. කිසිසේත් ඒ පිළිබඳව කල්පනා කරන්න පැහැදිලි කරන්න අවශ්‍යයි. මේ ධර්මදේශනාදී මම කරන අප ගෞතින් වශයෙන් යාතිච්චවන් චක්‍රතරු ගෞතින් වශයෙන් අප සමාජය තුළ මුල් දැකට මුල් දැකගෙන තිබෙන නිර්ත්‍යාවන්ගේ ප්‍රමාණය කොතනද කියන්නේ. අපි ඉතින් මේක ඉවර වෙයි කියලා. සමහර අය මේ නිර්ත්‍යාවට දැකගෙන කියලා ඉන්න තුන් දැනට තේරුම් ගන්න තියෙනවා ඒක. අපට සමහර විට මේක තමයි නම හැමතැනම ප්‍රකට කරනවා කියන්නේ සම්පත දෙන්නේ වත්මන් සමාජයේ කෞතුක සම්පත අපි ඉතින් දේශනාවේ අවසන් කොටස වශයෙන් නැවෙන්න පැහැදිලි කරනවා. මම මතක් කරා ඔබට බුදුරජාණන් වහන්සේ අසෝ උන්වහන්සේ වැසම නගරයේ සොයාගත් බුද්ධෝත්පාදයෙන් බුද්ධෝත්පාදය අතිනාවේ අවුද්ධෝත්පාදයේ තුළ මොසුද්දති වූ මඟ සොයාගත් කියලා. අතනෙක පොතු අතනෙකුවරන් සංවාසන්තු එක පුද්ගලයේ මේ ලෝකයේ උපදින බොහෝ ජනයාට හිතසෝ කිත ගෙවෙනසින්ගේ අපට විශ්වාස කරනවා අන්දි ප්‍රකල්පෝන් එනමේ උන්වහන්සේ අපේන ප්‍රයත්න දෙය තේරුම් නොගැනීම උන්වහන්සේට කරන අනිත්මක් නේ. දැන් උන්වහන්සේ ප්‍රයත්නයි. කියලා පින්නකට යමින් නැත්තම් අධිකාරණය කරස්සව කාලිනාව. අන්තරුවේ ගාන්තරඩොන ධර්මයේ ප්‍රත්‍යක්ෂණී. අපතේ කීකිය කියනවා මේක බාර ගන්න කරස්සන් වෙන්නේ කියලා. එතකොට ඒ ප්‍රයත්න දෙය ප්‍රාගණීනට තමයි සංඝ සම්බුද්ධත්ව ප්‍රාප්තිය කියලා කියන්නේ. එනම් අපේ බුද්ධ ආදී. එනම් මේ ප්‍රාගණීනට ප්‍රාගණීන සඳහා සංඝ සම්බුද්ධවගේ ප්‍රාප්තිය තුළ මේ යුගයේ සංඝ සම්බුද්ධවගේ ඇති වී ඇති. තේරුම් ගන්න ඕන කාරණා. අපි කියන්නේ අපි මේ සිටින පැවිදි අපේ පොරස්තන් ඒක වෙනත් ලෝකෙකින් කොටකින් මුදුන් යයි කියලා නෑ සිය ජීවිතවල ඉන්නවා අපිට දැන් ගන්න ලැබෙනවා ඒක ඒකත් පිළිසක් කටට යන අනුගාමී කියන එක තියෙනවා එතකොට ඕන් මේකව දෙන්නේ සම්සිද්ධ වලින් ප්‍රධානම කොටස ධර්මෝ නිරෝධාගේ නෝකන්නි පරිස්සම ගන්නවා උන්වහන්සේ වදාරනවා උන්වහන්සේ පැහැදිලි කරලා නැත්නම් ලෝකෝ කවදිනක් කරපාවි. ඒ දෙස්පාගේ දෙන අපිට දෙන්නේ උන්වහන්සේ කරන්නේ. එහෙනම් අතෝලියෙන් උන්වහන්සේ බත කරනවා. තවත් කෙනෙක් මතු කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් අපි තථාගත ධර්මයේ විග්‍රහ කරන ලබන්නේ සේවාදී සම්ප්‍රදාය තුළින්. සේවාදී සම්ප්‍රදාය තුළ සම්මා සංගුණ කියන්නේ සංගුණාමී අවබෝධකේ. ඒ අනුගමනය කරමින් අනුගාමිකයන් බවට පත් වී ඒ අවබෝධයේ පරස්පරින් අපි කියන අනුබුද්ධත්ව ප්‍රත්‍යක්ෂණයයි. මේ බුද්ධත්වයේ ධර්මයෙන් මනින් පෞතින ඒ සයාගන්ත දෙයක් නැහැ බුදුරි පහලෙන් කවස්සේ සම්මා සම්බුදුරේ තන තියෙනවා මේ යුගයේ කෙනෙක් තමයි සම්මා සම්බුද්ධය කියලා ගන්න උත්සාහ කරනවා නම් මානසිකව ගොඩවයි සිටියේ යුක්තිය කරගන්න. ඒ අනිත් පැයේ හවස සමාවෙ කැලේ. එහෙමනම් අපි එතන තේරුම් ගන්න උත්සාහ කරනවා. බුද්ධ සත්‍ය පැහැදිලි කරනවා. ඔබේ මහත් අපරිමේ ධර්මයේ විවරණය කර විවර කරගෙන අවසන්. නමුත් උන්වහන්සේ වදාළ දෙයක් තියෙනවා. මේ ධර්මයේ විවෘත වූයේ බබලයි වැසුනේ නෝදලයි. සිසියම් මිසක. සිසියම් ආකාරයක. මේ ධර්මයේ යටපත් වීමක්. ඉදිරියට යනවා. ඒකට හේතු තියෙනවා. ඒකත් ගැටන්නේක අපි ඉස්ලාමයේ යන මොහොතේ වායයෙන්ම ගහය ඔස්තිස්සනාකට බහා නොලේ දිනවලේ ලැබී තිබෙනවා. උන් සටන් වෙන්නේ නැට කියලා සටන් වෙන්නේ නැට කැරිය කියලා දෙන්නත් සටන් කරනවා. තවත් විශේෂතර දුර්භික්ෂ. තවත් විශේෂතර දින උපසම්පත බවට වතුනන්නේ. ඒක සිද්ධි යෝගීකදී ධර්මයේ කියන කොට අවබෝධයෙන් අරගෙන ආපු අය මේ සිය කරුණාවට අනුව මේක හේතු වශයෙන් අපි තේරුම් ගත යුත්තේ ධර්මයේ නාතී යමකෝ අපිට බැරිකම කියලා තේරුම් ගන්න එක. විචාරයේද සිදුවන පදාරා ගැනීමේදී සියල්ල ඉගෙනගත් කණිවරු පමණක් නෙවෙයි මේ සංස්කෘතියේ සිටියේ කියන සීමාවට අවතීරණයන්නේ. ඔබ අසති බුදු සමිත සෝපාත රැඳුනා ගැනි අය භෞතික තුන්දියෙතුන්ද ඔවුන්ට ඒ වාසනා ගුණය තිබුණා අවශ්‍ය සද්ධර්මය සමග පලාන්නේ තිබෙනවා ඔබට පසක් කරන්නේ අපට මේ ලැබෙන්නේ සද්ධර්මයේද මේ ලැබෙන්නේ කල්යාණයක් කියන්නේ මොකද කියන එක මතක තියාගන්න වෙනවා අවසන් වශයෙන් ඔබට කල්‍යාණ මිත්‍ර සේවයේ නිදි ක්‍රියාකාරී ප්‍රතිපදිකරණ අපි උපතින් කල්‍යාණ මිත්‍රයෙක්. ඔව් එහෙනම් ලෞකික මාත්‍රියේ කල්‍යාණ මිත්‍රයෙක් පිටින් තේමය පිළිගන්නට වෙනවා. එහෙම කල්‍යාණික කාලයක් අවසන්යි. තවත් බුදුරජාණන් වහන්සේ අංගුත්තරනිකායි ඒකෝද පාරිකාදිත වදාරනවා. අපි කතා කරන කල්‍යාණ මිත්‍ර සීමේ සද්ධර්ම ශ්‍රෝණී කියන දෙයක් තමයි කල්‍යාණික සීමේ. ඒ තමයි නාහං වික්ඛවේ අඤ්ඤං ඒකදානන්ති සම්පස්ථානේ නුත්තන්නවා. උපරදමෝක්ඛංති උත්පන්නං වාකුරවහ පරිපයන්ති යතේදං වික්ඛවේ කල්‍යාණේත. මානෙනි මන්නගේ සරත්තා ඥාණයෙන් දැක්කේ නැහැ. නෝතන්න කුසල් නෝතදින උපන්න කුසල් දුර වෙන කර්මතාවය කල්‍යාණ මිත්‍රය නිසා. එතකොට මේ කල්‍යාණ මිත්‍රයා නිසා අපි නෝතන්න කුසල් දෙන උපදින්නේ උපන්න කුසල් දුර වෙන. උපන්න කුසල් දුර වෙන කිරිකේ තේරුම ලෝභ දේශ මොහයන් ශේවීම ආරම්භ වෙනවායි. එහෙනම් ලෝභ දේශ මොහ ශේවීමේ මංකත විවර කර දීමේ හැකියාව ඇති පුද්ගලයෙකුගේ අසර තමයි සුදුසකේක මේ කෙන්නන කල්‍යාණ මිත්‍රතාව කියන්නේ. ඔබ කියන කල්‍යාණ මිත්‍රයාට ඔබේ ලෝභ දේශ මොහ පුරුදුකරන ලැබෙන සුවන් ඔබට කරන්න පුළුවන්. එනිසා ඒක විතරක් අවස්ථාවක් දෙකක් වගේ. එනිසා අපි අනුමාන වශයෙන් හිතනවා අධර්මයේ නැනෙන් තේරුම් ගත්තා වූ මේ කල්‍යාණ මිත්‍ර ශ්‍රේණිය කියන එකත් අරම ඒ සමාධියේ ගොඩනගන දෙයක් කියලා. අපි ප්‍රයත්නෙ. මේ අධර්මයේ කල්‍යාණ මිත්‍ර ශ්‍රේණිය ප්‍රයත්නෙ. ඒ ඇසුරින් අපි සද්ධර්මයේ ශ්‍රේණිය කරමු. උන්වහන්සේ වදාරනවා මේ දෙක පරිපූර්ණ වුණොත් තුන්වෙනි හතරවෙනි කොටස කියන්න පුළුවන්. මේ දෙක පරිපූර්ණ නොවි තුන්වෙනි හතරවෙනි කොටස ඉවත්. ධම්මා ධම්මපදාව යෝනිසෝමනසිකාරයේ ශික්ෂාන්ත ලංකමයි. සමාජයේ තියෙන තුන යෝනිසෝමනසිකාරී කියන වශයෙන් නමුත් නැහැවෙන සද්ධර්මයේ තේරුම් ගත් පසු ආරම්භයෙන් අවබෝධයක් යෝනිසෝමනසිකාරී කියලා කියනවා. මෙන්න මේ කර්ම පැහැදිලි කරමින් තමයි අපි මේ ධර්ම දේශනාවන් එකකින් නවතා ඉදිරියට කරන්න බලන්නේ. සංකල්පන කරනවා මොකද මේ විශේෂ කල්පනා කරන දෙයක් තමයි මට මේ වැටෙන දේවල් ඇයිකින් කියලා ඉවර කරන්න දෙයක් ඒක අපිට ඉඳි පාසියෙන් එහෙම දිගින් කියලා පාඩේ ලැබෙන්නේ හැමෝටම මේකට දෙන්න ගන්න පිටුවට ඔව් මට විශේෂයෙන් මෙතන අවශ්‍යයක් වෙදී පාවිනවා දැන් මේක දුරු කරන්නට ධර්ම දේශනා කරන්න ඒ නිසා එදිරි ස්වයන් තොරදී අපට හමු වෙනවා ඒ හමුවේ තුනේ ඔබ හැම දිනාගේ ධර්මයට ප්‍රදාන දෙන්න බලාපොරොත්තු ඔබ වෙනදී හදවතී දැනුණ විචාරයට අමුද දුර කරන්න කල්පනා ඉසේ කර ගැනීමට ඔබට ශක්තිය දෙන්න දේවා අවධානය යොමු වේවා ඒ තුළින් ඔබගේ ජීවිතය සකස් කර ගැනීමට මෙන්න ධර්ම දේශනාවන් දහල් වේවා කියන සුභාසින් ශ්‍රමයේ ප්‍රාර්ථනා කරමි හැමතෙත් ධර්මයේ සැපෙන් යහපතක් වේවා කියන ප්‍රාර්ථනා කරමි මෙතන සිංහ මාසාවසාරී සාසන අවසන් කරන ලබන සමර්ථ කරන සාරණ